नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवादं रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसरण शरणयामि साधु साधु गरुतर महासंज्ञा वहन्से पिंगवत् मैनिवरुनी श्रद्धावंत पिंगवत्नी අපි උදේ වරුවේ ඉගෙන ගත්තේ ආශ්චර්ය අද්භූත කරුණු ගැනත් බුදුරයන් වහන්සේලා සම්මර්ෂණ ඥාණයෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්නා ආකාරය ගැනත් පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධ කරගැනීමේ වැදගත්කම මොනතරම්ද කියන එක තේරුම් ගන්න පුළුවන් බුද්ධ දේශනාවක් අපි දැන් ඉගෙන ගන්නෙ. මේ උතුම් දේශනාවේ නම කච්චානගොත්ත සූත්‍රය. කච්චානගොත්ත කියන ස්වාමින් වහන්සේට උන්වහන්සේ ඇසූ ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුරක් ලෙසයි මේ දේශනාව සඳහන් වෙන්නේ. සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ අභිසමයේ සංයුත්තේටයි මේ කච්චානගොත්ත සූත්‍රය අයිති වන්නේ. එදා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියා. කච්චානගොත්ත කියන ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේව බැහැදකින්ට වැඩම කළා. බුදුරජාණන් වහන්සේව දැකලා ආදරින් වන්දනා කරලා එකත්පස්ස වාඩි වෙලා මෙන්න මේ ප්‍රශ්නේ අහනවා. සම්මාදිට්ඨි සම්මාදිට්ඨි इति භන්තේ උච්චති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා. කිට්ඨාවතානුකෝ භන්තේ සම්මාදිට්ඨි හෝති. ස්වාමීනි සම්මාදිට්ඨිය ඇතිවන්නේ කොහොමද? දැන් අපි හොඳටම දන්නවා සම්මාදිට්ඨිය කියන වචන ගැන. අපි අහලා තියෙනවා සම්මාදිට්ඨිය කරා ගියොත් අපිට මේ ධර්ම මාර්ගයේ විවෘත වෙන බව අපි දන්නවා. එහෙනම් මේ සම්මාදිට්ඨිය ගැන විස්තර වශයෙන් ඉගෙන කියා ගැනීම අපිට හරීම ප්‍රයෝජනවත්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සම්මාදිට්ඨිය නැති ජීවිතයේ කළුවරේ තියෙන ලෝකයක් වගේ කියලා. අන්ධකාර ලෝකයක් වගේ කියලා. මොන ජීවිතයේද? සම්මාදිට්ඨියෙන් තොර ජීවිතයේ. යම් කෙනෙකුගේ ජීවිතය තුළ සම්මාදිට්ඨිය ඇති වෙන්න පටන් ගත්තොත් ඒක හරියට අර කළුවර ලෝකය එළිය කිරීම පිණිස හිරු පායා එද්දි නැගෙනහිරින් උදා වෙන අරුණෝදය වගේ කියනවා. නැගෙනහිරින් අරුණෝදය උදා වෙනකොට අර කළුවර ලෝකයේ ටික ටික ආලෝකවත් වෙනවා. එළියේ වැටෙනවා. මේ වගේ තමයි කෙනෙකුගේ ජීවිතයක ආර්ය සම්මා දිට්ඨිය, ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්නා වූ සම්මා දිට්ඨිය ඇතිවීම. මේ නිසා අපට හරි ප්‍රයෝජනයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්, ඒ ධර්මයේ පිළිසරණ කරගෙන සම්මා දිට්ඨිය ඇති කරගත්තොත්. අපි සාමාන්‍යයෙන් දන්නවා සම්මා දිට්ඨිය දෙආකාරයි. ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ දසවස්තුක සම්මා දිට්ඨිය. ඒ කියන්නේ දන් දීමෙහි විපාක ඇත, සිල් රැකීමෙහි විපාක ඇත, සේවා කටයුතු කිරීමෙහි විපාක ඇත, මෙලොව කියා දෙයක් ඇත, පරලොව කියා දෙයක් ඇත, මව ඇත, පියා ඇත, හොඳ කර්මයන්ගේ හොඳ විපාකත්, නරක කර්මයන්ගේ නරක විපාකත් ඇත, ඕපපාතික සත්වයන් ඇත, මෙලොව පරලොව දෙක තමා තුළ ඇති වූ අවබෝධයෙන් සාක්ෂාත් කරගෙන ප්‍රකාශ කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇත කියන මේ මානසිකත්වයේ, මේකට කියන්නේ ලෞකික සම්මා දිට්ඨි. ලෞකික සම්මා දිට්ඨිය තියෙන කෙනාත් ප්‍රඥාවන්ත කෙනෙක් තමයි. නමුත් මේ ලෞකික සම්මා දිට්ඨිය ස්ථාවර වෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය කරා යන්නේ ලෞකික සම්මා දිට්ඨිය තියෙන කෙනා. ඇයි ලෞකික සම්මා දිට්ඨි ඕපාතික සත්‍යයන් යා පිළිගන්නවා නම් යාට දිවී ලෝක, නිරය, පෙරේත ලෝක ගැන කතා කරනකොට යාට අමුතු දෙයක් ඒකේ නැහැ. මිලෝ පරලෝ අවබෝධයෙන්ම ප්‍රකාශ කරන්නා වූ බුදුරයන් වහන්සේලාගේ ධර්මය ගැන කතා කරද්දී යාට ඒකේ, ඒ කියන්නේ ඒක සැක කරන්න දෙයක් එයාට නැහැ. මොකද හේතුව, යා ඒවා පිළිගන්න වමනා කරන මානසිකත්වයකින් ඉන්නවා. අන්න එයාට කල්යාණ මිත්‍රය හම්බ වුණොත්, කල්යාණ මිත්‍රයාගෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබුණොත්, එයාට අර සම්මා දිට්ඨිය ලෝකෝත්තර මාර්ගාංගයක් දක්වා දියුණු කරගන්න පුළුවන්. මොකද හේතුව, එයාට අර ලෞකික සම්මා දිට්ඨිය ඇති වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. තේරුණාද කීපේක? අර ලෞකික සම්මා දිට්ඨිය ඇතිවන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. හැබැයි යෝනිසෝ මනසිකාරයෙන් ලෞකික සම්මා දිට්ඨිය ඇති වුණ පමණින් එයා ගැලවිච්ච කෙනෙක් නෙමෙයි. ලෞකික සම්මා දිට්ඨිය ඇති වූ පමණින් යෝනිසෝ මනසිකාරය තිබුණට එයා තුළ අයෝනිසෝ මනසිකාරයත් තියෙනවා. අයෝනිසෝ මනසිකාරයයි යෝනිසෝ මනසිකාරයයි හොඳට වෙන් කළ දකින්න පුළුවන් වෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට ආවට පස්සේ. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨියට එන තුරා එයාට යම්කිසි අනතුරක් තියෙනවා. දැන් බලන්න, අර දේවදත්ත අර හාමුදුරුවරු 500ක් ගයාශීර්ෂයට රවට්ටගෙන එක්කන් ගියානේ. එක්කන් ගිහලා කිව්වා, මට සවන් දීපන්, මං කියා දෙන්නම් මාර්ගය. එතකොට ඒගොල්ලන්ට යෝනිසෝ මනසිකාරය තිබුණ පිරිසක්. නමුත් අහුන්නේ නැද්ද? අවිවිලයිදී. නමුත් අයෝනිසෝ මනසිකාරයට එන්න තරම් තා කාලයක් ගියේ නැහැ ඒගොල්ලන්ට. නමුත් ඒගොල්ලන්ට අයෝනිසෝ මනසිකාරය තුළ තිසරණේ අහිමි වෙන්න ඉඩකඩ තිබුණා. එතකොට බුදුරජාන් වහන්සේ කිව්වා, මේ පිරිස අමාරුවටෙන් ඉස්සර වෙලා ඉක්මනට ගිහින් බේරගන්න කිව්වා. එතකොට අපට පේනවා සම්මා දිට්ඨි, ලෞකික සම්මා දිට්ඨි තියෙන යෝනිසෝ මනසිකාරය තියෙන පුද්ගලයාට උනක් එක දිගට අසත්පුරුෂයාව ආශ්‍රය කරන්න ලැබෙනවා නම්, ඒ අසත්පුරුෂ ආශ්‍රයෙන් අසත්පුරුෂ ධර්මයක් අහන්න ලැබෙනවා නම්, ඒ අසත්පුරුෂ ධර්මයේ අසත්පුරුෂයන්ගේ ඇසුරු කිරීම හේතු කරගෙන අර පුද්ගලයාගේ යෝනිසෝ මනසිකාරය නැති වෙන්න පුළුවන්. අන්නේ අනතුර ලෞකික සම්මාදිට්ඨියේ තියෙන්නේ අර බාහිරින් එන අනතුරට මෙතන ප්‍රතිකර්ම යොදාගන්න ශක්තිය නැත්තම්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා ගියාම මේ ප්‍රශ්නේ ඉවර වෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා ගියාට පස්සේ එක එක්කෙනා මොනවා කිව්වත් Taman ඒක හොඳට තෝරලා බේරලා ගරලා ගන්නවා. අන්න ඒකයි ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තියෙන විශේෂත්වය. ඇයි ඒ? යා යෝනිසෝ මනසිකාරයක් දන්නවා. අයෝනිසෝ මනසිකාරයක් දන්නවා. එතකොට බාහිරින් යමක් ශ්‍රවණය කරද්දී යෝනිසෝ මනසිකාරයට ඒක රුකුල් දෙනවා නම් එයා දන්නවා ඒක ධර්මයයි කියලා. බාහිරින් යමක් ශ්‍රවණය කරද්දී අයෝනිසෝ මනසිකාරයට වැටෙනවා නම් ඒ ශ්‍රවණය කිරීම හේතුවෙන් එයා දන්නවා ඒක මා ශ්‍රවණය නොකළ යුතුයි. ඒක මට අහිත පිණිස දුක් පිණිස පවතිනවා. මං ඒ බැහැර කළ යුතුයි කියලා අන්න ඒ ආරි සමාධියට ආපු එක්කිනා ඒක බැහැර කරනවා. එතකොට ඒ කුසලතාවයේ පිහිටියාම තමයි සම්පූර්ණ රිකවරණේ තියෙන්නේ. ආරි සම්මාදිට්ඨියේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද? දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. ඒ කියන්නේ දුක්ඛේ ඥානං දුක ගැන තිබෙන්නා වූ අවබෝධය. දුක්ඛ සමුදය ඥානං දුක හටගන්න හේතු වන කරුණ ගැන ඇති අවබෝධය. දුක්ඛ නිරෝධේ ඥානං දුක නිරුද්ධ වීම ගැන ඇති අවබෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං දුක නිරුද්ධ වීම පිණිස පවතිනා වූ මාර්ගය ගැන ඇති අවබෝධය. මේක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් බුදුරජාණන් වහන්සේ අන්නේ සම්මාදිට්ඨිය වෙනස් ආකාරයකින් විස්තර කරන විදියක් මේ සූත්‍රයේ තියෙන්නේ. මේක සම්මාදිට්ඨිය විස්තර කරනවා හරි අමුතු ලස්සන පිළිවෙලකට. මේ සම්මාදිට්ඨියෙන් සම්පූර්ණයම මේ බුදුරජාන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදය අර්ථ වශයෙන් අවබෝධ කරගන්න උපකාර වෙන විදිහට මේ සම්මාදිට්ඨිය විස්තර කරන්නේ. දැන් කච්චානගුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ මොකක්ද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා. කොපමණකින්ද ස්වාමීනි සම්මාදිට්ඨිය ඇතිවන්නේ? හරි ලස්සනට උන්වහන්සේ තෝරන හොඳට අහගෙන ඉන්න. ද්වයන්නිස්සිතෝ කෝයං කච්චාන ලෝකෝ යේ බුහි යේන අත්ථිතං චේව නත්ථිතං ච. කච්චාන මේ ලෝක සත්වයා බොහෝ සෙයින් දෘෂ්ටි දෙකක් ඇසුරු කරගෙන වාසය කරනවා. ලෝක සත්වයා බොහෝ සෙයින් වාසය කරන්නේ දෘෂ්ටි දෙකක් ඇසුරු කරගෙන. අත්ථිතං චේව නත්ථිතං ච. ඇත කියන දෘෂ්ටියත් නැත කියන දෘෂ්ටියත්. ඇත කියන දෘෂ්ටිය තුල බලපවත්වන්නේ සාස්වත දෘෂ්ටියයි. මොකද්ද ඇත කියන දෘෂ්ටිය බලපවත්වන්නේ? සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ මරණින් මත්තේ මරුණාට පස්සේ යම් කිසි තැනක වෙනස් නොවි සදාකාලිකව ඉන්නවා කියන දෘෂ්ටිය මතේ. එතකොට සාසත දෘෂ්ටි කෙනෙකුගේ තේරුම මරණින් මත්තේ සදාකාලික ආත්මයක් වෙනස් නොවන්නා වූ දෙයක් පවතිනවා කියන දෘෂ්ටිය. ඒක තමයි ඇත කියන දෘෂ්ටිය. ඊළඟ දෘෂ්ටිය මොකද්ද? නැත කියන එක. මරණින් මත්තේ කිසිවක්ම නැත. මරණින් මත්තේ සියල්ල උච්ඡේදයට පත්වන්නේය. සිදී වෙනසී යන්නේය. ඒකට කියන්නේ මොකද්ද? උච්ඡේද දෘෂ්ටිය. මේ තිබෙන්නා වූ ආත්මය මරණින් පස්සේ නැති වෙලා යනවා. මොකවත්ම නැති වෙලා යනවා කියන එක. එතකොට මේ දෘෂ්ටි දෙකේ මොන දෘෂ්ටි දෙකේද? සාස්වත දෘෂ්ටියේ උච්ඡේද දෘෂ්ටියත් කියන මේ දෘෂ්ටි දෙකේ තමයි මේ ලෝක සත්වයා බොහෝ සෙයින් වාසය කරන්නේ. දැන් අපි ගත්තොත් දේව නිර්මාණවාදී ආගම් සියල්ලම, දේව නිර්මාණවාදී ආගම් සියල්ලම අයිති වෙන්නේ මොන දෘෂ්ටියටද? සාස්වත දෘෂ්ටියට. ඒ දේව නිර්මාණවාදී ආගම්වල කියන්නේ මරණින් මතු. ඔව්, ඒ දේව නිර්මාණවාදී දෙවියන් ළඟ සදාකාලිකව ඉන්නවා, අනිත්‍ය වෙන්නේ නැහැ, හේතුඵල රහිතව හට ගන්නවා කියන එකනේ සාස්වත දෘෂ්ටිය. ඊළඟට ඒ ආගම් ඔක්කොම හිතෙන. එතකොට ඒ සාස්වත දෘෂ්ටිය තුල කෙනෙකුට ඕන පවක් කරන්න පුළුවන්. ඇයි ඒ? බයක් වෙන්න දෙයක් නැහැ. කර්ම විපාක කතාවක් නැහැ. හොඳට හොඳ ඵල දීම, නරකට නරක ඵල දීමක් කතාවක් නැහැ. එහෙම එකක් නැහැ. ඕපාතික කතාව නැහැ. මෙලෝ පරලෝ අවබෝධයෙන් කියන මේ ශ්‍රමණ බ්‍රාහමණ ඉන්නවා කියන කතාවක් නැහැ. ඒකේ තියෙන්නේ මරණින් මත්තේ සදාකාලිකව කොහේ හරි ඉන්න ලැබෙනවා. එතකොට ඒ සාස්වත දෘෂ්ටිය ඕනම පවක් කරන්න පුළුවන් එකක්. එතකොට ඒ තුළ තමයි කියන ලෝකේ ලෝක සත්‍යය බොහෝසෙන් ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැත කියන උච්ඡේද දෘෂ්ටියේ තමයි ලෝකේ මාක්ස්වාදී කියලා උගන්වන්නේ. උච්ඡේද දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය කියේ මරණින් මතු කිසිවක් නැත. මේ ජීවිතයේදී ලබා ගන්න තියෙන දේවල් තමයි ඔක්කොම ලබා ගන්න තියෙන්නේ. මලාට පස්සේ ඉතින් මුකුත් නැහැ. ඒක තමයි මාක්ස්වාදීන් එහෙම උගන්වන්නේ. එතකොට ඒ උච්ඡේද දෘෂ්ටි උගන්වන ආගමක් තිබුණා ඉස්සර. ඒ ආගම්වල උගන්වනවා සලෝක තියෙනවා. යාව ජීවං සුඛං ජීවේත්. ජීවත් වෙලා ඉන්නකම් සැපසේ ජීවත් වෙයන්. ඍණං කෘත්වා ඝෘතං පිබේත්. ණය වෙලා හරි ගිතිල් බීපං. ඒ කාලේ හේව තමයි බොන්න තිබුණේ. මේ කාලේ නෑ වෙන්නේ ඒව බොන්න කියයි. ණය වෙලා හරි ගිතිල් බීපං කිව්වා. බස්මි භූතස්ස දේහස්ය. මේ ශරීරේ බස්මී වුණාට පස්සේ, අළු වුණාට පස්සේ පුනරාගමනං කෘත ආපහු වෙන්නේ කවුද? කවුරුත් නෑ කියුවා. මේ මතේ සමාජය තුල නැද්ද? ඉන්නකම් කාල බීලා ඉන්න ඕනේ කියන කතාව යන්නේ නැද්ද? ඉන්නකම් සැපසේ ඉන්න ඕනේ. ආයේ මලහට පස්සේ අපි මේවා කන්න බොන්න එනවද? ඔහොම කතාව නැද්ද? අදටත් බලන්න බුදුරජාණන් වහන්සේ ඉදා දේශනා කරපු ලෝක ස්වභාවයමයි අද තියෙන්නේ. සාස්වත කියන දෘෂ්ටියෙත්, උච්ඡේද කියන දෘෂ්ටියෙත්. විද්‍යාව ඔහොම නෙමෙයි. අහසේ පලක් බැඳගෙන ඉන්න දියුණු වුණත් ওই දෘෂ්ටි දෙකේ තමයි තියෙන්නේ ලෝක සත්‍යය. ඒ දෘෂ්ටි දෙකේ මිදෙන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ කිරීමෙන් විතරයි. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ටි දෙකෙන් නිදහස් වෙන ආකාරය කියා දෙන. හොඳට අහගන්න. ලෝක සමුදයං චකෝ කච්ඡාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යාලෝකේ නත්ථිතා සා නහෝති. කච්ඡාන ලෝකේ හටගන්නා ආකාරය යම් කිසි කෙනෙක් ඒ විදිහටම ප්‍රඥාවෙන් දකිනවා නම්, ලෝකේ හටගන්නා ආකාරයේ ප්‍රඥාවෙන් දකිනවා නම් මරණින් මතු කිසිවක් නැත කියන දෘෂ්ටිය නැති වෙනවා. එතකොට මරණින් මතු කිසිවක් නැත කියන උච්ඡේද දෘෂ්ටිය නැතුව යන්නේ කොහොමද? ලෝකේ හටගන්නා ආකාරයේ ඒ විදිහටම දැකීමෙන්. දැන් අපි පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්න. ලෝකේ හටගන්නා ආකාරය, ජරා මරණ හටගන්නේ කුමක් හට ගැනීමෙන්ද? ඉපදීම හට ගැනීමෙන්. ජරා මරණ හට ගනී. ඉපදෙන්නේ භවය හට ගැනීමෙන්, ඉපදීම හට ගැනීම. ඊළඟට ඔව් උපාදාන හට ගැනීමෙන් භවය හට ගන්නවා. තණ්හාව ඇතිවීමෙන් උපාදාන ඇති වෙනවා. විඳීම ඇතිවීමෙන් තණ්හාව ඇති වෙනවා. ස්පර්ශය ඇතිවීමෙන් විඳීම ඇති වෙනවා. ආයතනය ඇතිවීමෙන් ස්පර්ශය ඇති වෙනවා. නාම රූප ඇතිවීමෙන් ආයතන ඇති වෙනවා. විඥාන ඇතිවීමෙන් නාම රූප ඇති වෙනවා. සංස්කාර ඇතිවීමෙන් විඥාන ඇති වෙනවා. අවිද්‍යාව ඇතිවීමෙන් සංස්කාර ඇති. මේක තමයි ලෝකයේ හට ගැනීම. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අතීතෙත් මේ විදිහටමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. අතීතය අරවියත්‍ය පටිච්ච සමුප්පාදේමයි මෙනෙහි කරන්නේ. අතීතය අරවිය පටිච්ච සමුප්පාදේ මෙනෙහි කරන්නේ කොහොමද යා? අතීතයේහි ජරා මරණ ඇති වුණා නම්, ජරා මරණ හටගත්තා නම් හටගත්තේ ඉපදීම නිසාමයි. ඉපදීම නිසා නේද අතීත ජරා මරණ හටගත්තේ? එතකොට අතීතේ ඉපදුනා නම් ඉපදුනේ භවය නිසාමයි. අතීතේ භවේ හටගත්තා නම් හටගත්තේ උපාදාන නිසාමයි. අතීතේ උපාදාන හටගත්තේ තණ්හාව නිසාමයි. අතීතේදී තණ්හාව හටගත්තේ විඳීම නිසාමයි. අතීතේදී විඳීම හටගත්තේ ස්පර්ශය නිසාමයි. අතීතේදී ස්පර්ශ හටගත්තේ ආයතන හය නිසාමයි. අතීතේදී ආයතන හටගත්තේ නාම රූප නිසාමයි. අතීතේදී නාම රූප හටගත්තේ විඥානය නිසාමයි. අතීතේදී විඥානය හටගත්තේ සංස්කාර නිසාමයි. අතීතේදී සංස්කාර හටගත්තේ අවිද්‍යාව නිසාමයි. එහෙනම් පින්වත්නි, අතීතයේ සිදුවලා තිබෙන්නේ මේ වර්තමානයේ සිදුවන්නා වූ දේමයි. එතකොට අතීතයේ සිදුුනේ වර්තමානයේ සිදුවන්නා වූ දේමයි. එහෙමනම් අනාගතයේ සිදුවන්නේ මේ වර්තමානයේ සිදුවෙන දේමයි. අනාගතයේ ජරා මරණ හටගන්නා තාක් හටගන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? ඉපදීම ප්‍රත්‍යෙන්මයි. අනාගතයේ උපදින තාක් උපදින්නේ භවයේ හටගැනීමෙන්මයි. අනාගතයේ භවය හටගන්නා තාක් හටගන්නේ උපාදානයෙන්මයි. අනාගතයේ උපාදානය හටගන්නා තාක් හටගන්නේ තණ්හාව නිසාමයි. අනාගතයේ තණ්හාව හටගන්නා තාක් හටගන්නේ විඳීම නිසාමයි. අනාගතයේ විඳීම හටගන්නා තාක් හටගන්නේ ස්පර්ශය නිසාමයි. අනාගතයේ යම් තැනක ස්පර්ශයක් ඇති වෙනවාද, ඒ ඇතිවන්නේ ආයතන හය නිසාමයි. අනාගතයේ යම් තැනක ආයතන හයක් සකස් වෙනවාද, ඒක සකස් වන්නේ නාම රූප නිසාමයි. අනාගතයේ යම් තැනක නාම රූප හැදෙනවාද, හැදෙන්නේ විඥානය නිසාමයි. අනාගතයේ යම් තැනක විඥානය හැදෙනවාද, හැදෙන්නේ සංස්කාර නිසාමයි. අනාගතයේ යම් තැනක සංස්කාර හැදෙනවාද, හැදෙන්නේ එන අනාගතයේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර හට ගන්නවා. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන හට ගන්නවා. විඥානීය ප්‍රත්‍යයෙන් නාම රූප හට ගන්නවා. නාම රූප ප්‍රත්‍යයෙන් ආයතන හය හට ගන්නවා. ආයතන හය ප්‍රත්‍යයෙන් ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය ප්‍රත්‍යයෙන් විඳීම හට ගන්නවා. විඳීම ප්‍රත්‍යයෙන් තණ්හාව හට ගන්නවා. තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදාන හට ගන්නවා. උපාදාන ප්‍රත්‍යයෙන් භවය හට ගන්නවා. භවයේ ප්‍රත්‍යයෙන් ඉපදීම හට ගන්නවා. ඉපදීම නිසා ජරා මරණ සූක වැළපීම් දුක් දුම්න හෙලීම් හට ගන්නවා. එහෙමනම් පින්වත්නි, මේ ලෝක සමුදය, ඒ කියන්නේ ලෝකේ හට ගැනීම සිද්ධවන්නේ එකම ආකාරයකින්. අතීතයේ සිද්ධ වුණේ යම් ආකාරයකින්ද, ඒ ආකාරයටමයි වර්තමානයේ සිදුවන්නේ. වර්තමානයේ සිදුවන්නේ යම් ආකාරයකින්ද, ඒ ආකාරයටමයි අනාගතයේ සිදුවන්නේ. මේ විදිහට අතීතේත් වර්තමානයේත් අනාගතයේත් මේ ලෝකයේ සකස් වෙන ආකාරයේ දකිනකොට කෙනෙක් කියනකොට මරණින් මතු මේ සත්‍ය උච්ඡේදයට යනවා, නැසී වෙනසී යනවා කියලා ඒ දෘෂ්ටියට ආයෙනවද? එන්නේ නැහැ. මොකද හේතුව? එයා ලෝකේ හටගන්න ආකාරය දන්නවා. මෙන්න මෙහෙමයි මේ ලෝකේ හටගන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ කච්චාන ලෝකේ හට ගන්න ආකාරය යම් කෙනෙක් දන්නවා නම්, අවබෝධයෙන්ම දන්නවා නම්, මරණින් මතු නැත කියන දෘෂ්ටියක් ඇද්ද? ඒ දෘෂ්ටිය නැති වෙලා යනවා. තේරුණා නේද කියපේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝක නිරෝධං කෝ කච්චාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යාලෝකේ අත්ථිතා සාන හෝති. දැන් කොටසක් කියනවා මරණින් මතු සත්වයා සදාකාලික වෙනවා. ඒ කියන්නේ විනාශ නොවි නිට්ටය ස්වභාවයෙන් පවතිනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ලෝකේ හටගන්න ආකාරයේ සත්‍ය ස්වභාවය දැක්කා. ලෝකේ හටගන්න ආකාරයේ සත්‍ය ස්වභාවය මොකද්ද? අනිත්‍යයි. අනිත්‍ය වූ හේතු සකස් වෙනකොට ඒ හේතුවට අනුව තමයි ඵල හැදෙන්නේ. එතකොට ජරා මරණ හැදෙන්නේ ඔව් ඉපදීම නැමැති හේතුව සකස් වුණාම. ඉපදීම කියන එක හැදෙන්නේ භවය නැමැති හේතුව සකස් වුණාම. භවය හැදෙන්නේ උපාදාන නැමැති හේතුව සකස් වුණාම. එන හැමතිස්සෙම මේ යමක් සකස් වීමෙන් යමක් හැදෙනවා. එහෙනම් හැම තැනම තියෙන හේතුන්ගෙන් සකස් වෙන එකක්. හේතුන්ගෙන් සකස් වෙන එකක් නම් තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් තියෙනවා, පටිච්ච සමුප්පන්න දෙයක් තියෙනවා. තේරුණාද කිව්ව මේ වචන දෙක? පටිච්ච සමුප්පාදයක් තියෙනවා. ඒක කිව්වේ ඔව් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර හට ගන්නවා. ඔව් සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප හට ගන්නවා. නාම රූපයෙන් සලායතන හට ගන්නවා. සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විදීම හට ගන්නවා. විදීම ප්‍රත්‍යයෙන් ඇලීම හට ගන්නවා. ඇලීම ප්‍රත්‍යයෙන් බැඳීම හට ගන්නවා. බැඳීම ප්‍රත්‍යයෙන් විපාක පිණිස කර්ම හැදෙනවා. විපාක පිණිස කර්ම හැදීමෙන් උපදිනවා. උපදීමෙන් ජරා මරණය වෙනවා. ඒතර මේ සිද්ධි එකට එක උපකාර වෙන එකට කියනවා පටිච්ච සමුප්පාදය. ඒ කෙනෙක් උපකාරයෙන් හැදෙන එකක් එකක් ගන්න එකකට කියනවා පටිච්ච සමුප්පන්න. දැන් ජරා මරණ කියන්නේ පටිච්ච සමුප්පන්නයි. ඒ කිවි පටිච්ච සමුප්පාදයේ තුලින් හැදිච්ච එකක්. ජරා මරණ නිට්ටිද අනිත්‍යද? අනිත්‍යුනේයි. හේතු නිසා හැදිච්ච. හේතු නැතිවීමෙන් නැති වෙන. එතකොට ඉපදීම කියන එක නිට්ටිද අනිත්‍යද? අනිත්‍යයි. පටිච්ච සමුප්පන්නයි. හේතු නිසා හැදෙනවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. භවය කියන එක නිට්ටිද අනිත්‍යද? අනිත්‍යයි. පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පාදය තුල තමයි ඒක හැදෙන්නේ. එතකොට උපාදාන කියන එක නිට්ටිද අනිත්‍යද? අතට උපාදානය කියන එක පටිච්ච සමුප්පාදය වෙන්නේ තණ්හාපච්ච උපාදාම. පටිච්ච සමුප්පන්නයි කියන්නේ උපාදානේ අනිත්‍යයි. පටිච්ච සමුප්පාදය තුල හැදිච්ච අනිත්‍ය දේවල් වලින් හැදිච්ච අනිත්‍ය දෙයක්. තේරුණාද කීපේක? එතකොට පටිච්ච සමුප්පාදයකුත් තියෙනවා, පටිච්ච සමුප්පන්න වූ දේවලුත් තියෙනවා. එතකොට විඥානියත් එහෙමයි. දැන් භවයෙන් භවයට සංක්‍රමණය වන්නා වූ විඥානයක් නැහැ. විඥානයේ තියෙන හැමතිස්සෙම පටිච්ච සමුප්පාදයේ තුල සකස් වෙන විඥානයක්. එතකොට විඳීම තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ තුල සකස් වෙන විඳීමක්. භවයේ තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ තුල සකස් වෙන භවයක්. එතකොට මේ හැම එකක්ම පටිච්ච සමුප්පන්නයි. ඒ කිව්වේ පටිච්ච සමුප්පාදයෙන් තමයි ඔක්කොම හැදෙන්නේ. තේරුණාද කීපේක? එතකොට පටිච්ච සමුප්පාදයෙන් හැදෙන දේවල් කියලා මේ ලෝකයේ ගැන අවබෝධයක් ඇති කරගත්තු කෙනාට ඊළඟ අවබෝධය ඇති කර ගැනීම පහසුයි. හේතුන් නිසා නම් මේවා හටගන්නේ. ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ හටගත්තු දේවල් නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ජරා මරණ නිරුද්ධවන්නේ ඉපදීම නිරුද්ධ වීමෙන්. ඉපදීම නිරුද්ධවන්නේ භවය නිරුද්ධ වීමෙන්. භවය නිරුද්ධවන්නේ උපාදාන නිරුද්ධ වීමෙන්. උපාදාන නිරුද්ධවන්නේ තණ්හාව නිරුද්ධ වීමෙන්. තණ්හාව නිරුද්ධ වන්නේ විඳීම නිරුද්ධ වීමෙන්. විඳීම නිරුද්ධ වන්නේ ස්පර්ශය නිරුද්ධ වීමෙන්. ස්පර්ශය නිරුද්ධ වන්නේ ආයතන හා නිරුද්ධ වීමෙන්. ආයතන නිරුද්ධ වන්නේ නාම රූප නිරුද්ධ වීමෙන්. නාම රූප නිරුද්ධ වන්නේ විඥානය නිරුද්ධ වීමෙන්. විඥානය නිරුද්ධ වන්නේ සංස්කාර නිරුද්ධ වීමෙන්. සංස්කාර නිරුද්ධ වන්නේ, ඔව්, එහෙමනම් එතකොට නිරුද්ධ වන්නේ ওই ස්වභාවයෙන්. එහෙනම් අවිද්‍යාව නිරුද්ධ වෙච්ච තැන මේ ඔක්කොම දේවල් නිරුද්ධ වෙලා යනවා. අතීතයේ ජරා මරණ නිරුද්ධ වුණා නම් නිරුද්ධ වුණේ කුමක් නිරුද්ධ වීමෙන්ද? ඉපදීම නිරුද්ධ වීම නිසායි ජරා මරණ නිරුද්ධ වුණේ. ඉපදීම නිරුද්ධ වුණේ කුමක් නිරුද්ධ වීමෙන්ද? භවය නිරුද්ධ වීම නිසායි ඉපදීම නිරුද්ධ වුණේ. භවය නිරුද්ධ වුණේ අතීතයේ කුමක් නිරුද්ධ වීමෙන්ද? උපාදානය නිරුද්ධ වීම නිසායි භවය නිරුද්ධ වුණේ. අතීතයේ උපාදාන නිරුද්ධ වුණේ තණ්හාව නිරුද්ධ වීම නිසා. අතීතයේ තණ්හාව නිරුද්ධ වුණේ විඳීම නිරුද්ධ වීම නිසා. අතීතයේ විඳීම නිරුද්ධ වුණේ ස්පර්ශය නිරුද්ධ වීම නිසා. අතීතයේ ස්පර්ශය නිරුද්ධ වුණේ ආයතනය නිරුද්ධ වීම නිසා. අතීතයේ ආයතනය නිරුද්ධ වුණේ නාම රූප නිරුද්ධ වීම නිසා. අතීතයේ නාම රූප නිරුද්ධ වුණේ විඥාන නිරුද්ධ වීම නිසා. අතීතයේ විඥාන නිරුද්ධ වුණේ සංස්කාර නිරුද්ධ වීම නිසා. අතීතයේ සංස්කාර නිරුද්ධ වුණේ අවිද්‍යාව නිරුද්ධ වීම නිසා. එහෙනම් අතීතයේදී පටිච්ච සමුප්පාදේ නිරුද්ධ වෙලා තියෙන්නේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් පටන් ගන්න තියෙන්නේ. එහෙනම් අනාගතේ ජරා මරණ නිරුද්ධ වෙන්නේ කොහේද? ඉපදීම නිරුද්ධ වෙච්ච දවසට. ඉපදීම නිරුද්ධ වෙන්නේ කවද්ද? භවය නිරුද්ධ වෙච්ච දවසට. භවය නිරුද්ධ වෙන්නේ කවද්ද? උපාදාන නිරුද්ධ වෙච්ච දවසට. උපාදාන නිරුද්ධ වෙන්නේ කවද්ද? තණ්හාව නිරුද්ධ වෙච්ච දවසට. තණ්හාව නිරුද්ධ වෙන්නේ කවද්ද? විඳීම නිරුද්ධ වෙච්ච දවසට. විඳීම නිරුද්ධ වෙන්නේ කවද්ද? ස්පර්ශේ නිරුද්ධ වෙච්ච දවසට. ස්පර්ශේ නිරුද්ධ වෙන්නේ කවද්ද? ආයතනහය නිරුද්ධ වෙච්ච දවසට. ආයතනහය නිරුද්ධ වෙන්නේ කවද්ද? නාම රූප නිරුද්ධ වෙච්ච දවසට. නාම රූප නිරුද්ධ වෙන්නේ කවද්ද? විඥානේ නිරුද්ධ වෙච්ච දවසට. විඥානේ නිරුද්ධ වෙන්නේ කවද්ද? සංස්කාර නිරුද්ධ වෙන්නේ දවසට. සංස්කාර නිරුද්ධ වෙන්නේ කවද්ද? අවිද්‍යාව නිරුද්ධ වෙච්ච දවසට. අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ කවද්ද? විද්‍යාව පහළ වෙච්ච දවසට. විද්‍යාව පහළ වෙන්නේ කවද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරන දවසට. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ කවද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙච්ච දවසට. එතකොට බලන්න අනාගතයේදී මේ සිද්ධ වීම Nirodhi ඒ විදිහමයි. එතකොට මේ විදිහට හටගන්නා දේ හේතුන් නිසා හටගන්නේ කියන අවබෝධයට ආවහම මරණින් මතු කිසිවක් නැත කියන උච්චේත දෘෂ්ටි නැතු වෙනවා. එතකොට හටගන්නාදී හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයට ආйти දේවල් කියන අවබෝධය වනම් ලෝක නිරෝධය මෙහෙමයි කියලා අවබෝධ වුණා නම් මරණින් මතු සදාකාලිකව නොවෙනස්ව ස්ථිරව ඉන්නවා කියන දෘෂ්ටිය නැති වෙලා යනවා. එතකොට සාස්වත දෘෂ්ටි නැතු යන්නේ ලෝක නිරෝධිය අවබෝධ වීමෙන්. උච්චේත දෘෂ්ටි නැතු යන්නේ ලෝකයේ හට ගැනීම අවබෝධ වීමෙන්. තේරුණාද කීපේ එක? දැන් දෘෂ්ටි දෙකයි. මොනවාද දෘෂ්ටි දෙක? සාස්වත දෘෂ්ටියත් උච්චේත දෘෂ්ටියත්. සාස්වත දෘෂ්ටිය කීපේකේ තේරුම මොකද්ද? මරණින් මතු සදාකාලිකව ඉන්නවා කියන එක. උච්චේත දෘෂ්ටියේ තේරුම මොකද්ද? මරණින් මතු කිසිම දෙයක් නැත කියන එක. එතකොට මරණින් මතු කිසිම දෙයක් නැතයි කියන එක දෘෂ්ටියක්. ඒක ඇත්ත නෙවෙයි කියන එක අවබෝධ වෙන්නේ පටිච්චසමුප්පාදයේ තුල දිගින් දිගටම පවතින ආකාරයේ අවබෝධ කරගීමෙන්. එතකොට දන්නවා මෙහෙම තමයි ලෝකේ හටගන්නේ. එහෙනම් මේ කියන ආකාරයට මිනිස්සෙක් මැරිච්ච ගමන් මුකුත් නැතුව යන්නේ නැහැ. එයා ආයෙමත් බාපච්චා ජාති උපතක් කරා යා යනවා. ඇයි? අතීතයේ තුනේ එහෙමයි, වර්තමානයේ තුනේ එහෙමයි, අනාගතේ වෙන්නේත් එහෙමයි කියලා එයා අවබෝධ කර ගන්නවා. එතකොට එයාට උච්චේත දෘෂ්ටි ඇති වෙන්නේ නැහැ. මරණින් මතු සදාකාලිකව ඉන්නවා, වෙනස් නොවී ඉන්නවා කියන දෘෂ්ටිය. ඒක මොන දෘෂ්ටියද? සාහසත. ඒක නැතුව යන්නේ පටිච්චසම්පාදේ නිරුද්ධ වෙන ආකාරය දැන ගැනීමෙන්. ලෝක නිරෝධය. ඇයි මරණින් මතේ මේ එතකොට නිරුද්ධ වෙන දේවල් නම් හේතු නැතිවීමෙන් නැති වී යන දේවල් නම් තියෙන්නේ ස්ථිරව පවතින කිසිම දෙයක් නැහැ. එතකොට ඒ අවබෝධ කරගන්න එහෙනම් මේකේ තියෙන්නේ යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හේතුන් නිසා හටගන්නා ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. මේ නිසායි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හට මේ පටිච්ච සමුප්පාදයේ ඇතිවීම ගැනත් නැතිවීම ගැන දෙකම ගැන නුවණින් විමසන්න කිව්වේ. පටිච්ච සමුප්පාදන්ගේ ওই සාධුකම් මනසිකරෝති පටිච්ච සමුප්පාදේම මනාකොට මෙනෙහි කරනවා කියලා විස්තර වෙන අර පංච බහිවේර සූත්‍රයම විස්තර වෙන්නේ කොහොමද? ඉති මස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඇති කල්ලි මේ ඇත, මේ උපදිනකොට මේ උපදී කියලා එතනින් නවත්තනවද යා නෑ. ඉමස්මින් අසති ඉදං නොහෝති මේ නැති කල්ලි මේ නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මේ නිරුද්ධ වෙනකොට මේ නිරුද්ධ වේ. දෙකම මෙනෙහි කරන්න ඕනේ. එතකොට යා සාසත උච්චේද දෘෂ්ටි වලින් මිදිලා මේ හේතුඵල ධර්මයන්ගේ ස්වභාවය මේකයි කියලා අවබෝධ කරගන්නේ. එතකොට මේ ඇති කල්ලි මේ ඇත, මේ උපදින විට මේ උපදී, මේ දෙකම මෙනෙහි කරන්න කියනවා. දැන් ඔන්න මම පළවෙනි එක කිව්වම ඔබ දෙවෙනි එක කියන්න. මම පළවෙනි එක කියනවා. මොකද්ද පළවෙනි එකේ තියෙන්නේ? මේ ඇති කල්ලි මේ ඇත. දෙවෙනි එක මොකද්ද? මේ උපදින විට මේ උපදී. මේ ව්‍යාකාරයටම මෙනෙහි කරන්න ඕනේ. එතකොට මෙහිමයි මං කියන්නේ ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇත. ඉපදීම උපදින විට ජරා මරණ උපදී. භවයේ ඇති කල්ලි ඉපදීම ඇත. භවයේ උපදින විට ඉපදීම උපදී. උපාදාන ඇති කල්ලි භවය ඇත. උපාදාන උපදින විට භවය උපදී. තණ්හාව ඇති කල්ලි උපාදාන ඇත. තණ්හාව උපදින විට උපාදාන උපදී. විඳීම ඇති කල්ලි තණ්හාව ඇත. විඳීම උපදින විට තණ්හාව උපදී. ස්පර්ශය ඇති කල්ලි විඳීම ඇත. ස්පර්ශය උපදින විට විඳීම උපදී. ආයතනය ඇති කල්ලි ස්පර්ශය ඇත. ආයතනය උපදින විට ස්පර්ශය උපදී. නාම රූප ඇති කල්හි ආයතන ඇත. නාම රූප උපදින විට ආයතන හය උපදී. විඥානය ඇති කල්හි නාම රූප ඇත. විඥානය උපදින විට නාම රූප උපදී. සංස්කාර ඇති කල්හි විඥානය ඇත. සංස්කාර උපදින විට විඥානය උපදී. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇත. සංස්කාර උපදී. ඔය විදිහට මම මෙනෙහි කරන්න කියනවා ශ්‍රාවකයාට. ඒක තමයි මේ ලෝකේ හටගන්න ආකාරය. මේක තිබුණොත් මේක තියෙනවා. මේක තිබුණොත් මේක තියෙනවා. හටගන්න ආකාරය. එතකොට අනිත්‍ය දෙයක්මයි හටගන්න හැමතැනම තියෙන්නේ. ඒවා මේක නැත්තම් මේක නැති වෙනවා. මේක නැත්තම් මේක නැති වෙනවා. මේ නැති කල්ලි මේ නැත. මේ නිරුද්ධ වෙන විට මේ නිරුද්ධ වේ. ඒකේ මම පළවෙනි එක කියන්නේ ඔබ දෙවෙනි එක කියන්න. ඉපදීම නැති කල්හි ජරා මරණ නැත. ඉපදීම නිරුද්ධ වන විට ජරා මරණ නිරුද්ධ වේ. භවය නැති කල්හි ඉපදීම නැත. භවය නිරුද්ධ වන විට ඉපදීම නිරුද්ධ වේ. උපාදාන නැති කල්හි භවය නැත. උපාදාන නිරුද්ධ වන විට භවය නිරුද්ධ වේ. තණ්හාව නැති කල්හි උපාදාන නැත. තණ්හාව නිරුද්ධ වෙන විට උපාදාන නිරුද්ධ වේ. විඳීම නැති කල්හි තණ්හාව නැත. විඳීම නිරුද්ධ වෙන විට තණ්හාව නිරුද්ධ වේ. ස්පර්ශය නැති කල්හි විඳීම නැත. ස්පර්ශය නිරුද්ධ වෙන විට විඳීම නිරුද්ධ වේ. ආයතන හය නැති කල්ලි ස්පර්ශය නැත. ආයතන නිරුද්ධ වෙන විට ස්පර්ශය නිරුද්ධ වේ. නාම රූප නැති කල්ලි ආයතන හය නැත. නාම රූප නිරුද්ධ වන විට ආයතන හය නිරුද්ධ වේ. ඊළඟට විඥානේ නැති කල්ලි නාම රූප නැත. විඥාන නිරුද්ධ වන විට නාම රූප නිරුද්ධ වේ. සංස්කාර නැති කල්ලි විඥානේ නැත. සංස්කාර නිරුද්ධ වෙන විට විඥාන නිරුද්ධ වේ. අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නැත. සංස්කාර නිරුද්ධ. මෙසේ අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙයි. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානේ නිරුද්ධ වෙයි. විඥානේ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙයි. නාම රූප නිරුද්ධ වීමෙන් සලායතන නිරුද්ධ වෙයි. සලායතන නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙයි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විදීම නිරුද්ධ වෙයි. විදීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙයි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙයි. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් උපදීම නිරුද්ධ වේ. උපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලීම් සියල්ලම නිරුද්ධ වේ. ඔය ආකාරයට තමයි සසර දුක නැති වෙලා යන්නේ. මේ විදිහට එයා අවබෝධ කරගත්තාම එයාට තියෙන අවබෝධයක්. මොකක්ද අවබෝධය? හේතුන් නිසා හටගන්නා වූ යමක් ඇද්ද හේතු නැතිවීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන. එතකොට මෙයාට හොඳට මේ සාසත දෘෂ්ටියක් නෑ. එයාට උච්ඡේද දෘෂ්ටියක් නෑ. එයාට තියෙන මේ හේතුඵල ධර්ම හටගන්න ආකාරය ගැනත් නැසියන ආකාරය ගැනත් තියෙන අවබෝධයක්. එතකොට අන්න එයා දකිනවා මේ ලෝකේ සිටිනවා ලෝක සත්‍ය බොහෝසෙන් සිටින්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ කච්චාන හාමුදුරන්ට උපාය උපාදාන අභිනිවේශ විනිබද්දෝ ක්වායන් කච්චාන ලෝකෝ ඒබුයේන. කච්චාන මේ ලෝක සත්‍ය බොහෝසෙන් ඉන්නේ මේකේ බැසගෙන. අවබෝධයක් නැන්නේ. අවබෝධයක් නැ මේක හේතු නිසා හටගන්නා ස්වභාවයෙන් යුක්ත දේවල් මෙතන තියෙනවා කියලා අවබෝධයක් නැහැ. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දේවල් මෙතන තියෙනවා කියලා අවබෝධයක් නැහැ. එයා මේක ගන්නවා එක එක දෘෂ්ටි වලින්. අතුරු යායක බැස ගන්නවා. උපය කියන්නේ බැස ගන්නවා. උපාදාන ග්‍රහණය කර ගන්නවා. අබිනිවේස එහි ගිලී වාසය කරනවා. විනිබද්ද එහි එකට බැඳී වාසය කරනවා. බොහෝසෙයින් ලෝක සත්‍යය. අර අවබෝධය ආවට පස්සේ මොකද වෙන්නේ? තංච උපාය උපාදානං. එතකොට චේතසෝ අදිත්‍යානං. එතකොට මෙයා දන්නේ බැසගත්තෙත් බැසගන්න තියෙන්නේ මේ පටිච්ච සමුප්පාදයෙන් හටගන්නා වූ පටිච්ච සමුප්පන්න දේවල් වල තමයි බැස ගන්න තියෙන්නේ. එතකොට උපාදාන උපාදාන කරගන්න තියෙන්නේ තෙව්වා. සිතෙන් අදිටන් කරගන්න තියෙන්නේ තෙව්වා. ගැලෙන්න තියෙන්නේ තේවයි. එතකොට මෙයා දකිනවනම් ඒවා පටිච්ච සමුප්පන්න වූ දේවල්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ දේවල් කියලා. එයාට අවබෝධයක් ඇති වුණා නම් න උපේති. ඒවා අර වගේ බැස ගන්න යන්නේ නැහැ. න උපාදීයති. ඒවා අල්ල ගන්න යන්නේ නැහැ. නාදිඨාති අත්තාමේති. මෙය මාගේ ආත්මයයි කියලා හිත පිහිටවන්න යන්නේ නැහැ. ඒ මොකද හේතු? යාට තියෙන අවබෝධයක්. මොකක්ද අවබෝධය? මේවා හේතු නිසා හටගන්න දේවල්. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයයි. මේ ස්වභාවය මත තමයි ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලින් ඔක්කොම උපදින්නේ. එහෙනම් යා දකින්න මොකද? දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති. මෙයා දකින උපදිනොත් උපදින්නේ දුක විතරයි. දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති. නිරුද්ධ වුනොත් නිරුද්ධ වෙන්න තියෙන්නේ දුක විතරයි. ඉත්තාවතානුකෝ කච්චාන සම්මාදිට්ඨි යෝති. කච්චාන මෙතෙකින් සම්මාදිට්ඨිය ඇත. එතකොට බලන්න මේ සම්මාදිට්ඨියට හේතු වුණා පටිච්ච සමුප්පාදය හටගන්න ආකාරය ගැනත් නැතිවී යන ආකාරය ගැනත් අවබෝධ කිරීම. එතකොට මේ වගේ අවබෝධයක් කරා අපි යන්නේ නැත්නම් අපිට යන්න තියෙන්නේ මිත්‍යා දෘෂ්ටි කරා නේද? මේ වගේ අවබෝධයක් කරා යන්නේ නැත්නම් අපිට තියෙන ජරා මරණ ඇති වුණාම මොකක් කරන්නද? ඉල්ලන්නේ. අනේ අපිට මේ ජරා මරණ වලින් බේරලා දෙන්න. වයසට යන්නේ කණී අපිව නම් වයසට යවන්න එපා. අපේ නම් දත් වට්ටන්න එපා. කෙස් පසවන්න එපා. පුළුවන්ද? හැම රැලි ගස්වන්න අපේ නම් එපා. කොන්ද කුදු කරවන්න නම් එපා. පුළුවන්ද කරවන්න මේවා? කාටවත් කරන්න දෙයක්. අනේ අපිව චුත කරවන්න නම් එපා. පුළුවන්ද කරන්න? වෙලාවට චුත වෙනවා. එතකොට අය එකක්වත් අපිට කාටවත් ඉල්ලලා කරගන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් මේක අවබෝධ කරන තුරු අර දෘෂ්ටි දෙකේ ඉන්න නිසා ලෝක සත්‍ය නොඒක ආකාරයට දෘෂ්ටිවල පැටලි පැටලි පැටලි පැටලි යනවා. හිතන්නේ මේ නොපෙනෙන ලෝකයේ එක කැමැත්ත අනුව තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කියලා. එහෙම හිතලා තමයි මේ ලෝක සත්‍ය බොහෝසෙන් වැඩ කරන්නේ. එක්කෝ හිතනවා මේ නොපෙන ලෝකේ මේ ලෝකේ මව්පියෙක් කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් හිතනවා මව්පියෙක් කෙනෙක් නැහැ, ලෝකේ ග්‍රහ වස්තු තියෙනවා. ඒ ග්‍රහ වස්තු කැරකෙන හැටියට තමයි අපිට කැරකෙන්න වෙලා තියෙන්නේ. එතකොට අන්න එහෙම හිතන. හොඳ වෙලට දැන් ඒක හිතා ගන්නත් බෑ. ඇයි ඒ? ඔව් එකෙක් නැහනේ දැන්. එතකොට දැන් බලන්න මේකේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බං අත්ථීතිකෝ කච්චාන අයමේකෝ අන්තෝ. කච්චායනේ සියල්ල ඇත කියන එක මේකේ එක අංශයක් කියනවා. සියල්ල ඇත කියන එක. සබ්බං නත්ථීති අයං ဒුතියෝ අන්තෝ. සියල්ල නැත කියන එක මේක දෙවෙනි අංශය කියනවා. ඒතේතේ කච්චාන උභවಂತಿ අනුපගම. කච්චායන මේ අන්ත දෙකටම එන්නේ නැහැ. තථාගතෝ තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකටම එන්නේ නැහැ. මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකටම එන්නේ නැතුව මොකක්ද අන්ත දෙක? සියල්ල ඇත කියන අන්තෙත් සියල්ල නැත කියන අන්තෙත් මේ අන්ත දෙකටම එන්නේ නැතුව තථාගතයන් වහන්සේ මෙදින් ධර්මයේ දේශනා කරනවා කියනවා. මජ්ජේන ධම්මං දේශේති. මෙදින් ධර්මයේ දේශනා කරන මොකද්ද මෙදින් දේශනා කරන්නේ? අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවේ. සංස්කාර හේතු කරගෙන විඥානය ඇතිවේ. විඥානය හේතු කරගෙන නාම රූප ඇතිවේ. නාම රූප හේතු කරගෙන ආයතනය ඇතිවේ. ආයතනය හේතු කරගෙන ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇතිවේ. විඳීම හේතු කරගෙන තණ්හාව ඇතිවේ. තණ්හාව හේතු කරගෙන උපාදාන ඇතිවේ. උපාදාන හේතු කරගෙන භවය ඇතිවේ. භවය හේතු කරගෙන ඉපදීම ඇතිවේ. ඉපදීම හේතු කරගෙන ජරා මරණ සූක වැළපීම් දුක් දුම්නස් සුසුම් ගලින් සියල්ල මහට ගනිමින් ඔය විදිහට දුකී හට ගැනීම ඇති වෙනවා. ඒ අවිද්‍යාවම අවිද්‍යායත්තේ වාසීස විරාග නිරෝධා. අවිද්‍යාවම ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙලා යනවා. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙලා යනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතනය නිරුද්ධ වෙලා යනවා. ආයතනය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙලා යනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙලා යනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙලා යනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ සූක වැළපීම් දුක් දුම්නස් සුසුම් ගලීම් සියල්ලම නිරුද්ධ වෙලා යනවා. මේ විදිහටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ. දැන් ඔබට දුක් විඳින එකට හිතේවි අනේ අපිට කවදාද මේ දුක නැති වෙන්නේ? දැන් ඔබ දන්නවා කවදාද මේ දුක නැති වෙන්නේ කියලා. කලින් දන්නේ නැහැ කවදාද මේ දුක නැති වෙන්නේ. දැන් ඔබ දන්නවා අවිද්‍යාව ඉතිරි නැතු නිරුද්ධ වෙච්ච දවසට මේ දුක සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ මේ පටිච්ච සමුප්පාදී හට ගැනීමත් නිරුද්ධ වීමත් තනියම උන්වහන්සේ කීකේ හිටියා. මේ විහාරේ හේවනැල්ලේ හවස්තරුවක හේවනැල්ලේ විහාරේ පිටිපස්සේ හේවනැල්ලේ වාඩි වෙලා මේ අවිජ්ජා පත්‍ය සංඛාරා ඊට පස්සේ අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධන් නිරුද්ධ වීම ගැන හට ගැනීම ගැන පටිච්ච සමුප්පාදේ කීකේ හිටියා. එතකොට ස්වාමීන් වහන්සේ නමක් කැවිදilla හොරින් අහගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ අර කවුද ආවාගේ දැක්කා. දැකලා බැලුවා. මෙහෙන්ද කතා කළා. අහගෙන හිටියේ කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. මොකක්ද ඇහුනේ? පටිච්ච සමුප්පාදි හට ගැනීම ගැනත් නැතිවීම ගැනත්. හොඳට මතක තියාගන්න කිව්වා ඔක. හොඳට පාඩම් කරගන්න කිව්වා. අර්ථ වශයෙන් මෙනෙහි කරන්න කිව්වා. ඕක තමයි කිව්වා මේ නිවන් මගේ මුල. එතකොට මේ ධර්මය අපි දන්නේ නැත්තම් නුවණින් මෙනෙහි කරන හැටි අපි ඉගෙනගෙන නැත්තම් වචනින් පුරුදු පුහුණු කරන්නා වූ ආකාරය අපි දන්නේ නැත්තම් ඒ වචනේ අර්ථය දන්නේ නැත්තම් අපිට පුළුවන් වේද මේ දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න? බෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගැන අපිට උන්වහන්සේ මහා කරුණාවෙන් අපිට දේශනා කළා. හැබැයි මේක කරගන්න ඕනි කවුද? තම තමන් කරගන්න ඕනි. තම තමන්. බාහිර කෙනෙක් මේක කරලා දෙන්නේ නැහැ. බාහිර කෙනෙකුට මේක කරලා දෙන්න පුළුවන් කමකුත් නැහැ. කුටිම කියන්නේ බුදුරජාණන් වහන්සේටවත් තවත් කෙනෙකුට මේක කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේට කරලා දෙන්න පුළුවන් මොකද්ද? මේක මෙහෙමයි මෙහෙමයි තියෙන්නේ කියලා ඒ ක්‍රමයේ කියලා දෙන්න විතරයි. මේක තමන් කරගන්න ඕනේ. ඇයි මේක ධර්මයේ උපමා කරලා තියෙන්නේ කුමක් හැටිටද? පහුරක් වගේ. දැන් ඔබ දන්නවා ඇති අර ආසිවිසූපම සූත්‍රේ. ඒකේ විස්තර වුණා කොහොමද? සතර මා ධාතු නැමැති භයානක සර්පිය හතර දිනාගෙන් බැට කාලා දැන් ඔන්න දුවනවා. දුවනකට පංච උපාදානස්කන්ධේ නැමැති වදකේ පස් දින පන්නනවා. පන්නද්දි නන්දිරාගේ නැමැති හවෙනි වදකයාත් පන්නනවා. පන්නනකට යාට යන්න තිබුණේ කොහෙද? අසකනනාසී දිවකය මනස කියන හිස් ගෙවල් හයට. එතකොට මං පහරන හොරු වෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආරමුණු. ඇවිල්ලා මං කොල්ල කරනවා ගෙවල් වල හිටියොත්. බේරෙන්න ඕනේ. මෙතර බය සහිතයි. එතරට යන්න ඕනේ ගියාම ගඟක් තියෙනවා. මොකද්ද ගඟ? කාමෝගය. කාමයේ නැමති සැඩ පහර ගලාගෙන යනවා. භවෝගය. භවයේ නැමති සැඩ පහර ගලාගෙන යනවා. දිට්ඨියෝග. දෘෂ්ටි නැමති සැඩ පහර ගලාගෙන යනවා. අවිජ්ජා ඕග. අවිද්‍යාව නම් සැඩ පහර ගලාගෙන යනවා. මේ සැඩ පහරට අහුවෙන්නේ නැති වෙන්න උඩින් යන්නත් ඕනේ. යන්න පාලමකුත් නැහැ. ඔරුවක් පාරුවකුත් නැහැ. ටොටියකුත් නැහැ. ඇරලවන්න කෙනෙකුත් නැහැ. හැබැයි ඊතරට ගියොත් හරි. එතකොට මේ කාමයට අහුවෙන්නේත් නැතුව, දෘෂ්ටිවලට අහුවෙන්නේත් නැතුව, භවයට අහුවෙන්නේත් නැතුව, අවිද්‍යාවට අහුවෙන්නේත් නැතුව යන්න නම් පවුරක් තියෙන්න ඕනේ. අන්න පවුර පෙන්වා දෙනවා. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බැලුව පවුර හදලා දෙන්න කෙනෙක් නැහැ. තමා විසින් මේ පවුර හදා ගන්න ඕනේ. පවුර හදන්න කෙනෙක් නැහැ. තමන්ම ලෑලි ටික, ලී ටික මූට්ටු කරලා වැල් පටෝලින් ගැට ගහ ගන්න ඕනේ. තමන් මේක ඇදගෙන යන්න ඕනේ ගඟට. තමන් වතුරට දාන්න ඕනේ. තමන් මේකට පණින්න ඕනේ. තමන්ම පීනගෙන යන්න ඕනේ. වීරියෙන්. ඒ මේ ගංගාව කියන්නේ මොකද්ද? සැඩ පහරවල් හතරක්. මේ සැඩ පහරවල් හතරට යට වෙන්නේ නැතුව යන්න තියෙන්නේ අර පහුරෙන් විතරයි. මොකද්ද මේ පහුර? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති පහුරෙන් විතරයි. කාමෝගයට හසු නොවි, භවයෝගයට හසු නොවි, ditthiyogayata හසු නොවි, අවිජ්ජා ඕගේට හසුන වී යන්න තියෙන ක්‍රමී. තම තමන් විසින් හදා ගන්න ඕනේ. බලෙන් කිසිම ආකාරයකට කරන්න පුළුවන්කම. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පුදුම විදියට අපට මේවා කියා දීලා තිනවා. තම තමන් මේක ඇති කරගන්න. ඒක තව කෙනෙකුට තව කෙනෙක් ඇති කරලා දෙනවා නම් බුදුරජාණන් වහන්සේ මොහොතක් නොබලා ඒක දිගටම කරගෙන යනවා. කරන්න බෑ. දැන් බලනර නන්ද කුමාරයා. බුදුරජාණන් වහන්සේ දැක්ක නන්ද කුමාරයා පෙම්බැලන් හිටියේ කාටද? නමුත් ඒගොල්ලෝ ඔක්කොම මේ ජීවිතේදී නිවන් දකින අය. මේ ගිහි ජීවිතවල පැටලි පැටලි සංසාරේ යන අය නෙමෙයි ඔක්කොම එකට ගානට ඉපදුනේ නිවන් දකින අය. බුදුරජාණන් වහන්සේ ඉස්සරහෙන් වඩිනා නන්ද කුමාරගේ පාත්‍රය දුන්න දැන් යනවා. යනකට මොකද වුනේ? ජනපද කල්යාණි බැලුවා. බල්ල කිව්වා ආරි පුත්‍රය වහා එන්න කිව්වා. මියාගේ මේක වැදුනා හිතට නෙමෙයි ඇට මිදුලුවටම ගියා. ඊට පස්සේ මොකද වුනේ? බුදුරජාණන් වහන්සේව නන්ද මහණෙමුද මහාන කළා. හිතට මහාන කළේ. හිත මහාන කළේ නෑ. ඇඟ මහාන කළා. ඉතින් ද බුදුරජාණන් වහන්සේට පුළුවන් නම් තව කෙනෙක්ව දාලා දෙන්න ධර්ම මාර්ගයට. ඉක්මනට දාලා දෙනවනේ. ටික දවසක් ගියාම නන්ද කුමාරට මතක් වෙන්නේ කාවද? මේ නන්ද ස්වාමීන් වහන්සේ ඇස්වල අඳුන් ගන්න පටන් ගත්තා. ලස්සන දිලිහෙන සිවුරක් පුරවන්න පටන් ගත්තා. කැටයන් දාපු පාත්‍රයක් පාවිච්චි කරන්න පටන් ගත්තා. දවසක් බුදුරජාණන් වහන්සේ මේ නන්ද ස්වාමීන් වහන්සේ දැකලා කියනවා, මම මේ කල්පනා කරන්නේ නන්ද ඔය ඇස්වල ගාපු අඳුන් ටික හොදලා දාලා පාසිකූල සිවුරක් පුරවගෙන මැටි පාත්‍රයක් අතට ගන්නේ කවදද කියලා. නමුත් ඒක මෙයා මේ සම්නසීක කරන්නේ නැහැ. අන්තිමේදී නන්ද කුමාරයා තීරණය කළේ මොකද්ද? සිවුරු අරින්න. තීරණය කළා. අනිත් ඇයට කිව්වා, මට නම් දැන් මේක කිසිම ඇල්මක් නැහැ කිව්වා. මට අමාරුයි මේක කරගන්න. හිත පිහිටන්නේ නැහැ. දැන් බලන්න තමන්ට තමන් කරගන්න ඕනේ මේක. බාහිර කෙනෙකුට කරලා දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ ළඟට නන්ද හාමුදුරුව එක්කන් ආවා. නන්දේ මොකද කියලා ඇහුවා. ස්වාමීනි මට බඹසරෙහි සිත පිහිටන්නේ නැහැ. මං යන්නවා කිව්වා. ඇයි කිව්වා යන්නේ? මතක් වෙනවා කිව්වා. කාවද කියලා ඇහුවා. ඒක ස්වාමීනි මං එන දවසේ ජනේලි පියන් දෙක ඇරලා ඔළුව පාත් කොල්ල බැලුවා. එතකොට මනාකොට කටු ගහපු කොණ්ඩේ ගොතලා ඇස් ලොකු කරලා බල්ලා කිව්වා, ආරි පුත්‍රය වහා එන්න. ස්වාමීනි මේකමයි මගේ හිතේ හක්කලම් කරන්න කිව්වා. දැන් මොකද කරන්නේ? දැන් මේකෙන් බේරෙන්න එපා. දැන් ඇයි Tamanට මේක කරගන්න ශක්තිය නැහැ? බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ? නන්ද අපි ගමනක් යන් කියලා අතින් අල්ල ගත්තා. අල්ලගෙන ගියා කොහෙද? ඔව්. තවතිසාවට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. නන්ද ස්වාමීන් වහන්සේ අතින් අල්ලගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ දැකපු ගමන් දිව්‍ය අප්සරාවෝ පිළ ගැහිගේ ඇවිත් ඇවිත් වන්දනා කරනවා. දැන් නන්ද ස්වාමීන් වහන්සේ දැන් හොරීම් බලනවා. මේ හොරීම් බලනකොට පේනවා රෝස පාට දෙපා, රන්වන් සිරුරු, ආභරණ වලින් බබලන දිව්‍ය අප්සරාවන්. නන්ද දැක්කද? ස්වාමීනි දැක්කා. ජනපද කල්යාණීද හැඩරුවෙන් උතුම් මේ අයද? අනේ ස්වාමීනි ජනපද කල්යාණී අර හේනේ දාච්චි පුලුටු වෙච්ච වැඳිරියක් වගේ කිව්වා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නගෙන ගියා නෙමෙයි. එයාගේ හිතේ ඇති වෙච්ච හැඟීම. එයා ඒක කිව්වා, මේ ස්වාමීනි ජනපද කල්යාණී නම් හොහේනි දාච්චි වැඳිරි වගේ කිව්වා. ඊට පස්සේ ගෙහෙනම් නන්ද බඹසර හැසිරෙන්නේ. මෙයාලා 500ක් පුළුවන් කියව ගන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අප වෙනවද කියලා ඇහුවා. එතකොට බලන්න මේ දැන් බලන්න මේ මහා කරුණාව. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයා ධර්ම මාර්ගයට ආවොත් නිවන කරා යනවා. මං අප වෙනවා කියලා. හොඳයි එහෙනම් කියලා. එකගෙන ආවා. ධර්ම මාර්ගය තුල මොකද්ද තියෙන්නේ? සතර සතිපට්ඨාන. සතර ඉර්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක ප්‍රගුණ කරනකොට කායානුපස්සනාවේ හිත පිහිටියා. එතකොට මොකද වෙන්නේ? කය අසහ ස්වභාවේ පේන්න පටන් ගත්තා. වේදනානුපස්සනාවේ හිත පිහිටියා. වේදනාවන්ගේ අසහ ස්වභාවේ පේන්න පටන් ගත්තා. චිත්තානුපස්සනාවේ හිත පිහිටියා. හිතේ අසහ ස්වභාවේ පේන්න පටන් ගත්තා. ධම්මානුපස්සනාවේ හිත පිහිටියා. පංච නීවරණයන්ගේ පංච උපාදානස්කන්ධයන්ගේ ආයතනයන්ගේ යථා ස්වභාවය පේන්න පටන් ගත්තා. මනාකොට සතර සතිපට්ඨානෙ සිත පිහිටියා. බුද්ධංග ධර්මයන් වැඩෙන්න පටන් ගත්තා. සති ධම්ම විචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා. මේ බුද්ධංග ධර්මයන් වැඩෙන්න පටන් ගන්නකොට මොකද වුනේ? සිත කාමාශ්‍රවයන්ගෙන් නිදහස් වුණා. භවආශ්‍රවයන්ගෙන් නිදහස් වුණා. අවිජ්ජාශ්‍රයෙන් නිදහස් වුණා. උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මෙයාවි භාග්‍යතුන් වහන්සේ පොරොන්දුවකින් නිදහස් කරන්නයි. මොකද්ද නම්ද? එදා එදා පොරොන්දුවක් වුණානේ. එදා පොරොන්දුවක් නම් වුණා තමයි. ස්වාමිනී මට ඒගොල්ලෝ දැන් එපා කිව්වා. නන්දය ඔබ යම් මොහොතක අරහත්ත්වයට පත් වෙනවාද? ඒ අරහත්ත්වයට පත් වීමත් සමග ඒ පොරොන්දුවෙන් මං නිදහස් කිව්වා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒකෙන් ඔප්පු වෙනවා. පැහැදිලිවම මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න ඕනේ තමාමයි. තමාමයි මේක කරගන්න තියෙන්නේ. එහෙමනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ තමාමයි තමන්ව රැක ගන්න තියෙන්නේ. අත්ත දීපා විහෙරත භික්කවේ අත්ත සරණා අනන්‍ය සරණා. තමන්මයි පිළිසරණ ඇති කරගන්න තියෙන්නේ. බාහිර කෙනෙකුට මේ පිළිසරණ ඇති කරලා දෙන්න පුළුවන්කමක් නැහැ. ඒ සිහිය උපද්දවා ගන්න එක, සිහිය පිටන එක, අකුසල් දුරු කරන එක. ඒ සම්මා දිට්ඨිය ඇති කෙනාට හොඳට යෝනිසෝ මනසිකාරේ පිහිටනවා. අයෝනිසෝ මනසිකාරයත් දන්නවා. මේ දෙකම දන්නවා යා. එතකොට යා සම්මා දිට්ඨිය මේව දන්න නිසා යා සම්මා වායාම ඇති කරගන්නවා. මොකද සම්මා වායාම? ඔව්, උපං අකුසල් දුරු කරනවා. නූපන් අකුසල් නූපදවා ගන්න වීරිය කරනවා. උපන් කුසල් දිනු කරගන්නවා. නූපන් කුසල් උපදවා ගන්න වීරිය කරනවා. මේ වීරිය කරනකට වැඩෙන්නේ සම්මා සති. මේ තුල ටික ටික ධර්ම මාර්ගයේ හැම එකේම මාර්ගංග දියුණු වෙන්නේ සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති මුල් වෙලා. එතකොට මොකද වෙන්නේ? මේක නම් පින්වතුනි හොඳට පේනවා. මේක තමන්ගේ කැපවීම, උත්සාහය, සිහිය, නුවණ මත තමයි මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණයෙන්ම දියුණු වෙන්නේ. එහෙම නැතු වෙන කිසිම විදියකින් බාහිර දෙයකින් මේක කරන්න බෑ. එතකොට අපි මේකෙන් හොඳට තේරුම් ගන්න ඕනේ තම තමන් විසින් තමයි තමන්ව රැක ගන්න ඕනේ. අත්ත දීපා තමාව දූපතක් කරගන්න, අත්ත සරණා තමාව පිහිට කරගන්න, අනන්‍ය සරණා වෙන පුද්ගලික පිහිට කරගන්න එපා. ධම්ම දීපා ධර්මයේ දූපතක් කරගන්න, ධම්ම සරණා ධර්මයේ සරණ කරගන්න, අනන්‍ය සරණා වෙන දෙයක් සරණ කරගන්න එපා. මේකේ අර්ථය හොඳට තේරෙන්නේ මේ ධර්මයේ නුණින් ඉමසීමස බලද්දී තමයි. මේක හරියට ධර්ම මාර්ගයේ අල්ලගත්තොත්, ධර්ම මාර්ගයේ අල්ලගත්තොත් වෙන්න ඕනේ දේ තමයි තිබුණා නම් යම් මාන්නයක්, ඒ මාන්නේ නැති වෙන්න අයෝ. නැති මාන්නේ ඇති වෙනවා නම් එයාට ධර්මය අහුවෙලා නෑ. දැන් පාඩම් හිටියා කියලා හැදෙට කියන්න පුළුවන් කියලා මාන්නයක් ඇති වුණොත් එහෙම වැරදිලා නැද්ද එයාට? වැරදිලා. ඒ නිසා ධර්මයේ තුල යනවා නම් තියෙන්න ඕනේ ඔව් නියතමානීව සත්පුරුෂ ගුණධර්ම දියුණු කරගෙන කෙලෙහි ගුණ දන්නා දක්නා කෙනෙක් වෙලා මේ ධර්ම මාර්ගේ ගමන් කරන්න ඕනේ. එතකොට පින්වත්නි මේ තම තමන් විසින් තම තමන්ගේ ජීවිතය ගැන නුවණින් විමසීම සියන්නකොට තම තමන්ට හොඳට පිළිහිටන්න ගන්න ශ්‍රද්ධා සිහිය සති විරිය වීරිය සමාධි ප්‍රඥා තම තමන්ට මනාකොට පිළිහිටන්න ගන්නවා. මේ තම තමන්ට මනාකොට ධර්මයේ පිළිහිටීම තමයි තම තමන්ගේ රැකවරණය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනේ ධර්ම මාර්ගයේ තුල උවමනාකාරණයට යනකම්ම දැන් අපි මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්නවා කියන එක අර්ථය මොකද්ද? අපි මේ පටන්ගත් වැඩපිළිවෙල අපි අතාරින්නේ නැහැ කියන එක නේද? මේ නිවන් දකින්නවා කියන එක අර්ථය ඒක. අපි ගත්තොත් මේ ගෞතම බුද්ධ ශාසනයේ තුල ධර්මය අවබෝධ කරන්න ඕනේ කියලා මේ ජීවිතය තුල අපි ඔන්න තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගිහින් ධර්ම ශ්‍රවණය කළා. සිත පහදවා ගත්තා. සීල් සමාදන් වෙලා පිහිටියා. නෝනින් මෙනෙහි කරනවා. සීය උපද්දව ගන්නවා. සතිපට්ඨානෙ වඩනවා. මේවා කරන්නේ අද කළා හිත අතාරින්නද? නෑ. අපි මෙහෙම කරන්නේ අද කළා හිත අතාරින්න නෙමෙයි. මේ බුද්ධ ශාසනය තුල මේ දුකේ නිමාවක් දකින්න තුරු එතකොට මේ ඉලක්කයට අපි ශක්තිමත් වුණොත් විතරයි ඒ ඉලක්කයට යන්න පුළුවන් වෙන්නේ. මේක හොඳට හඳුන ගන්න ඕනේ. මේක කරන්න ඕනේ තමන් විසින් තමාව පිරිසරණ කරගෙන යන ගමනක්. තමන් විසින් තමාව පිරිසරණ කරගෙන යන ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති. තමාගෙන් කෙරෙන පව් වලින් තමයි තමන් කිලුටුවන්නේ. අත්තනා අකතම් පාපං අත්තනාව විසුජ්ජති. තමන් පව් නොකිරීමෙන්මයි තමන් පිරිසිදුවන්නේ. සුද්ධි අසුද්ධි පච්චත්තං පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම පෞද්ගලික දෙයකි. නාඤ්ඤමඤ්ඤං විසෝදේ. තව කෙනෙක් තව කෙනෙක්ව පිරිසිදු කරන්නේ. බලන්න කොයිතරම් පැහැදිලිද කියලා. එහෙනම් මේක යන්න තියෙන්නේ කොහොමද? තමන් විසින්මයි තමන්ගේ මාර්ගේ. මේක ලොකු පොඩි කතාවක් නෑ. දුප්පත් පොහොසත් කතාවක් නෑ. උගත් නූගත් කතාවක් නෑ. ලාභාල වැඩිමහලු කතාවක් නෑ. මේකේ තියෙන්නේ මෙයාට තේරෙනවා නම් මේ ජීවිත ගමනේ තමන් තමන්ව පිළිසරණ කරගෙන තමන් මේ යන්න ඕන ගමනක් කියලා. බැරි වෙලාවත් මේක මිස් වුණොත් අන්න එතන තමයි අනතුරු තියෙන්නේ. දැන් බැරි වෙලාවත් අපි කියමු මිනිස්සෙක් මැරුණා, පිරේතෙක් වුණා. ඉවරයි. ඒ ඉවර වෙන්නේ එතන ඉඳලා. මෙයාට මේක දිනු කරන්න බෑ. දිනු කරන්න බෑ. ඊට පස්සේ එතන යාට පින් අනුමෝදන් වේවි. පින් අනුමෝදන් වුණාට පස්සේ බඩගින්න ඉන්න නම් ওই බඩගින්න නැතුයයි. ඇඳුම් නැත්නම් ඇඳුම් ටිකක් හම්බුවේ ඔච්චරයි. ප්‍රේත ලෝකෙ මිදෙන්න බෑ තමන්ට ඕන හැටියට. අන්තිමට හිත දියුණු කරන්නත් බෑ. ඕක ඉඳලා අන්තිමට එතනින් චුත වෙලා නිරේගියෝ තවස් නෑ. ඕම කැරකිලා ගිහින් තිරිසං අපායට වැටුණොත් තවස් නෑ. මෙහෙම කැරකිලා යන ලෝකික තමයි. එහෙම කැරකි කැරකි ගිහිලා ආයේ මනුස්ස ලෝකෙට එනකොට මේ ටික කියන්න කෙනෙකුත් නෑ. එහෙම අනතුරුදායක ලෝකයක් මේ සංසාරය කියන්නේ. අපි දැන් මෙහෙම හිටියාට මේක ගැස්සෙලා යනකට කියන්න බෑ. ඇයි? හේතුව භවපච්චයා ජාති. භවයේ තමයි උපතක් කරා යන්න පුද්ගලෙක්ව සකස් කරන්නේ. ඉතින් මේ නිසා අර ධර්මී පිහිටා ධර්මයේ තුල රැඳිලා මේ ධර්මයෙන් පිළිසරණ තමන් ඇති කරගන්න ඕනේ කියන අදහසට එන්න ඕනේ තමන් අවබෝධයෙන්. අර මේකේ තියෙනවා කච්චානගත සූත්‍රය ගන්නවා දුකක් දුකක් නිරුද්ධීමක් ගැන. මෙයා හොඳට පටිච්චසමුප්පාදින් තේරුම් ගත්තා නම් න කංකති සැක කරන්නේ, න විචිකිච්ඡති විචිකිච්ඡා කරන්නේ, අපරපත්‍ය ඥානමේව සෙත් හෝති. මේ ගැන තියෙනවා. මේ ගැන කී පටිච්චසමුප්පාදේ හට ගන්න ආකාරය ගැනත්, පටිච්චසමුප්පාදේ නිරුද්ධ වන්නා වූ ආකාරය ගැනත් මෙයාට ඥානයක් තියෙනවා. බාහිර කෙනෙකුගෙන් උදව් නොලබන. ඒ කිව්වේ එයා ඒක මගේ මෙන්න මෙහෙම ඥානයක් තියෙනවා හරිද කියන්න බලන්න. ඒතර ඒක මොකද්ද? ඒක තීරණය කරන්නේ කවුද එතකොට? පිටස්තර කෙනෙක්. එයා කිව්වොත් එහෙනම් ඔයාට ඥානයක් නැහැ කියලා. ඉතින් ඒක පිළිගන්න එපා. එතකොට අපි මේ බාහිර කෙනෙකු නෙමෙයි අපේ ජීවිත අවබෝධය සඳහා අපි කරන්නේ. හවු. තමන් නුවණින්ම සිමුස ධර්මයට ගලප ගලප බලන්නේ. එතකොට බාහිර කෙනෙක් නෙමෙයි අපරපත්‍ය ඥානමේ වාසීත්ව හොති. ඒකයි හේතුව. පරප්‍රත්‍ය රහිතයි කියන. පරප්‍රත්‍ය කියන්නේ පර කියන්නේ අනු. අනුන්ගේ උපකාරයෙන් තොරව තමන්ට අවබෝධයක් තියෙනවා. අන්නේක යෝනිසෝ මනසිකාරයේ තුල තමයි තමන්ට මේක පිහිටන්නේ. එතකොට ඒක කාගේ ඥානයක්ද? ඔව් තමාගේ ඥානයක්. තමාගේ ඥානයක් හැටියට පටිච්ච සමුප්පාදයේ ඇතිවීම ගැන නැතිවීම ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මෙහෙම මේ අවබෝධයක් ඇති කරගත්තේ නැත්නම් අපිට එක එක්කිනා කියන වෙලාවට පහදින්නයි. එක එක්කිනා කියන වෙලාවට අපහදින්නයි. එක එක්කිනා මාර්ගඵල දෙනකොට ගණ්ඩායි. එක එක්කිනා අයින් කරනකොට පසුතැවෙන්නයි ගියොත් අපිට ධර්මයක් හම්බු වෙන්නේ නැහැ. එයි මේක කාටවත් දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මේ අවබෝධයට ආවේ නැත්නම් හැමතිස්සෙම අයින්නේ කොතනද? අවිශ්වාසයේ මට. මට මේක කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේක කොහොමද වෙනවද දන්නේ නැහැ. ඔහුම කීකේ කල්පනා කර කර ඉන්න වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් කෙනෙකුට කොයිතරම් ස්වාධීන මිනිසෙක් වෙන්න පුළුවන්කම තියෙනවද? කොයිතරම් ස්වාධීන මිනිසෙක් වෙන්න පුළුවන්ද? එතකොට මේ ස්වාධීනත්වයේ තියෙන්නේ කුමක් තුලද? තමන් ඇති කරගන්නා වූ ධර්මයේ තුල. මේ ස්වාධීනත්වය කියලා කියන්නේ මොකද්ද? ආඩම්බරකමක් නෙවෙයි. නිදහස් කල්පනාවක්. නිදහස් කල්පනාවක් කියන එක. ඒ කියන්නේ තව කෙනෙක් මත නෙමෙයි මේක තියෙන්නේ තම තමන් විසින් තම තමන් තේරුම් ගන්න ඕන. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. විඤ්ඤූහි කිව්වේ බුද්ධිමත් අය විසින්. පච්චත්තං කිව්වේ වෙන්නෙන් වශයෙන්. වේදිතබ්බෝ කිව්වේ අවබෝධ කරගත යුතුයි. බුද්ධිමත් අය වෙන්නෙන් වශයෙන් අවබෝධ කර. ඒ කියන්නේ මම මේක තේරුම් ගන්නෙ මම නෝණින් විසින්. තව කෙනෙක් තේරුම් ගන්නේ එයා නෝණින් ඉවසලා. ඊළඟ එක්කන තේරුම් ගන්නෙ එයා නෝණින් ඉවසලා. අනිත් එක්කන තේරුම් ගන්නෙ එයා නෝණින් ඉවසලා. නෝණින් ඉවසන්න නැත්නම් අපි කවුරුවත් තේරුම් ගත්ත කවුරුත් නැත්තේ නෑ. මේ නිසා මේක බාහිර කෙනෙක් නෙමෙයි කරන්නේ. තමන් විසින්ම නෝණින් මෙනෙහි කර කර කරන්න ඕනේ. හැබැයි ඉතින් අමාරුයි. ඇයි? අපි පුරුදු වෙලා තියෙන්නේ තමන් විසින් තමන්ගේ දේවල් කරගන්න නෙවෙයිනේ. බාහිර කෙනෙක් කළ දෙනකම් බලන් ඉන්නනේ පුරුදු වෙලා තියෙන්නේ. සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි. තව කෙනෙක් කරලා දෙනකන් ඉඳ බලාගෙන ඉන්නවා අපි. ඒ නිසා අපිට හිතේවි විමුක්තියත් දැන් සාමාන්‍ය ලෝක දුකෙන් නිදහස් වීමත් බාහිර කෙනෙක් කරලා දෙනකන්නේ බලාගෙන ඉන්නේ. අනේ රස්සාව හරන් දෙන්න කියලා ඔන්න කාගෙන් හරි ඉල්ලනවා අපි. නොපෙනෙන ලෝකෙන් ඉල්ලනවා. අනේ විභාගි පාස් කරලා දෙන්න ඉල්ලනවා. අනේ මේ ගිහ හදාගන්න පිළිවෙලක් හදලා දෙන්න ඉල්ලනවා. අනේ මගේ අසනීපේ සනීප කරලා දෙන්න ඉල්ලනවා. මේ ඉල්ලන නිසා අපිට හිතේවි එහෙනම් මේකත් ඉල්ලන්න ඕනේ. මොකද්ද? අනේ සිහිය උපද්දවලා දෙන්න. බාහිර කෙනෙක් සිහිය උපද්දවලා දෙන්නේ කල්යාණ මිත්‍රයා කතා කළොත් විතරයි. නොපෙනෙන ලෝකෙන් කවුරුවත් නෙමෙයි කල්යාණ මිත්‍රේ කවුරයි. පෙනෙන ලෝකෙන් වේවා නොපෙනෙන ලෝකෙන් වේවා කල්යාණ මිත්‍රෙක් විතරක් ඇවිල්ලා කතා කළොත් ධර්මය සිහිය උපදී. ඒ සිය උපදින්නේ Taman සිය උපදින ආකාරයට හිතුවොත් විතරයි. එහෙම නැත්තම් බෑ. එහෙනම් ඒක තියෙන්නේ සම්පූර්ණින්. ඒකනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මහණෙනි බුදු වෙසින් බාහිරින් ලැබෙන උපකාර අතර කල්යාණ මිත්‍රයා තරං උතුම් දියක් බුදු වෙසින් වෙන දකින්න නෑ කිව්වා. අභ්‍යන්තර අංගයක් හැටියට යෝනිසෝ මනසිකාරේ තරං උතුම් දියක් දකින්නෑ කිව්වා. එහෙනම් යෝනිසෝ මනසිකාරය අභ්‍යන්තරාංගයේ පිළිති තිබුණොත් බාහිරින් කල්යාණ මිත්‍රය හම්බ වුණොත් ධර්මය අල්ලන ඔයා. ඉතින් මේ නිසා ඔබට ඒ යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් කල්යාණ මිත්‍රය ඇසුරෙන් චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙනකොට ඒ යෝනිසෝ මනසිකාරය අවදි වෙනවා. ඒ ධර්මයේ තුලට යන්න හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස සාස්වත උච්ඡේද දුස්තිවලින් නිදහස් වෙලා හේතුන්ගෙන් හටගන්නා වූ යම් දෙයක් ඇද්ද හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධවන්නා වූ ස්වභාවයෙන් යුක්තයි කියන දහම් ඇස පහළ කර ගැනීමට ඔබට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.